It gives me great joy to be in your midst here this morning. Mahat pritiyak oba madhya sitima me udasana. It is a dream come true. Sihinaya sabavimak. Hallelujah. I can't believe that God took me to Dubai to bring Roshan to Colombo. Mata hita ganna baha deviyan wahanse mawa Dubai ratata aragena giya Pastor Roshanwa Colombota genena pinisa. When I was there in 1988 or 89, I remember the pastor in that church that invited me to minister saying, you know that young man there, Pastor kenek mata aaradhana kara e sabave seve karana pinisa mata kiwa ara taruna peenawa neda. He has a call of God. He's going to finish his contract and he wants to serve the Lord full time. Wahansege kandavima ohuge jeevithe tibena ohu ohuge kontratruwa ivara kala deviyan wahanseta seve karanna yanawa kiyala kiyuwa. I said, can I have a word with him? Mata ohut ekka wachanayak katha karanna puluwanda kiyala mama kiya sitiya. He said yes, and he called out Roshan. Oh, puluwan ohut ekka katha karanna Roshan kiyala anda gahuwa. So then I said, is it true you're going full time? Attada me kiyanne oba purna kaaliwa seve karanna yanawada? He said yes. Oh, kiyuwa. Then I said to him, I don't know whether you remember, can you tell me what is your calling? Is it the apostle, the evangelist, the prophet, the pastor, or the teacher? Mama hugen ahagena hiti ahwa e welawema obata mataka danne oba apostola seve yanawada guruwarekda evangelistwarekda kiyala mama hugen aha sitiya. He said pastor. Mama kiwa enderek pastor kene. Are you sure? Mama kiwa sureda nisakada. Oh kiyala kiwa. Wow. I said, when you come to Colombo, when you finish your contract, don't go anywhere. You come and meet me. Oba kontratruwa iwara vela Colombota aawama oba kohewat yanne pa ewilla mawa hambenna kiyala kiwwa. You can be the pastor that you want to be. Obata awashya endera obata wenna puluwan kiyala mama kiwwa. He asked me, where is the church? Oba ohu magen ehwa kohada me sabawa tiyenne kiyala. I said, Talawathugoda. Mama kiwwa Talawathugoda kiyala me sabawa tiyenne. He asked me, how many in the church? ඔහු මගෙන් ඇහුවා කී දෙනෙක් ඉන්නවද මේ සභාවේ? I said none. මම කිව්වා මේ සභාවේ කවුරුවත් නැහැ කියලා. Because by this time God had shown me Talawathugoda and I was in the process of praying with my prayer team. මම මේ වෙනකොට දෙවියන් වහන්සේ මගේ හදවතේ දාලා තිබුණා තලවතුගොඩ පිළිබඳව. ඒ වෙනකොට මම මගේ යාඥා කණ්ඩායමත් එක්ක යාඥාවත් තලවතුගොඩ වෙනුවෙන් පටන් අරගෙන තිබුණා. So when the Lord leads, the Lord provides, and he provided the pastor for all of you here. Amen. The church in Talawathugoda. Deviyan wahanse maga pennunakota unwahanse sapayenawa me sielu Talawathugoda pradeshayatama sabha palakawarek deviyan wahanse apata laba dunna. Truly there is pride and joy, happiness in my heart as I sat here today. It is God who chooses. Deviyan wahanse tamai thoraganne for the man of God. දෙවියන් වහන්සේගේ මිනිසයාට. Not for everybody. හැමෝටම නෙවෙයි. For the man of God. දෙවියන් වහන්සේගේ මිනිසයාට. That's why we listen to those words whom God has joined together. Let no man put asunder. දෙවියන් වහන්සේ කරපු මිනිසයන් කිසිම මිනිසෙකුට වෙන් කරන්න බෑ. And we need to recognize Pastor Liz. Pastor Liz. Who has been God's gift. දෙවියන් වහන්සේගේ දීමනාව වී තිබෙනවා. To Roshan and consequently to all of you. රොෂාන්ටත් මෙතන ඉන්න සියලුම දෙනාටත්. She has played a significant role. ඒ පුදුම දෙයක් කළා තිබෙනවා ඔබ වෙනුවෙන්. I have known it, I have seen it. මම මේ දේ දැකලා තිබෙනවා, මම මේ දේ අහලා තිබෙනවා. And I have understood it. ඒ දේ මම දැන් තේරුම් අරගෙන තිබෙනවා. Wives are a gift from God to the man of God. භාර්යාවන් දෙවියන් වහන්සේගෙන් ලැබෙන දීමනාවන් දෙවියන් වහන්සේගේ මිනිසයාට. I remember when we needed to begin this church and this land became available. මට මතකයි මේ සභාව පටන් ගන්න අපි සැලසුම් කරනකොට මේ ඉඩම අපට ගන්න අවස්ථාව ලැබුණා. And Pastor Roshan came and said to me, there's 23 purchases and the owner said I'll give you I think 13 fee you pay for the 10 and that also you can pay as you want how you want but before I go back we need to sign a sales agreement. මට මතකයි පාස්ටර් රොෂාන් ඇවිල්ලා මට කිව්වා purchase 23ක් මේ ස්ථානයේ තිබුණා. ඒ අයිතිකාරයා කිව්වා purchase 13ක් මම නොමිලේ දෙන්නම්. නමුත් ඒ 10ට ඔබ ගෙවන්න අවශ්‍යයි. නමුත් ඔබගේම කාලය අරගෙන ඔබට ඒ ගෙවීම කරන්න පුළුවන් කියලා. නමුත් මම යන්න කලින් අපි ගිවිසුම අත්සන් කරමු කියලා කිව්වා. Contract. Yeah, but at this point of time, there was no money to pay to buy. සල්ලි තිබුණ නැහැ මේ ඉඩම මිලදී ගන්නට. Or to enter into a sales agreement. ඒ වගේ ඒ ගිවිසුමකට එන්නවත් මුදල් තිබුණේ නැහැ. This is why I said wives are a gift from God, not only to the man of God, but for the work unto which he has been called. ඒක තමයි මම කිව්වේ භාර්යාවන් දීවනාවක් කියලා. ඒ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයට පමණක් නොවේ, ඔහු කැඳවල තිබෙන සේවය කරන පිණිස. Because it was my wife who went to be with the Lord 1 year and 1 month ago. අවුරුදු එකකට ප්‍රථමයෙන් මගේ භාර්යාව දෙවියන් වහන්සේ වෙතට ගියා. Who said to me, මට කිව්වා ඇය, let us give 150,000 from our savings account to sign that sales agreement. Ape banku ginumen 150,000ක් අපි දෙමු මේ ඉඩම මිලදී ගන්නට කියලා මගේ භාර්යාව මට කියා සිටියා. Wives are a gift from God. භාර්යාවන් දෙවියන් වහන්සේගෙන් අපට ලැබෙන දීමනාවක්. And it is in his purpose. උන්වහන්සේගේ අරමුණ කරා. And for the extension of his kingdom ultimately. දෙවියන් වහන්සේගේ රාජධානියේ ව්‍යාප්තිය සඳහා. Happy birthday also, dear Roshan. God bless you and give you joy in this year to come. And as I heard him say, the next 3 years will be significant in your growth and ministry. Hallelujah. ඊළඟ අවුරුදු තුන දෙවියන් වහන්සේ මගේ හදවතේ තිබ්බා ඉතාමත් විශේෂ වූ පුදුම දෙයක් ඔහුගේ ජීවිතයේත් ඔහුගේ සේවය තුලත් වෙන්න යනවා කියලා. Now let's get to the nitty gritty of what it is all about. දැන් අපි පොඩි පොඩි දේවල් සියල්ල ගැන බලමු. The fundamental of the gospel of the kingdom. සුභාරංචියේ ඒ අත්‍යවශ්‍යම තමයි the work and ministry of the Lord Jesus Christ. Jesus Christus wahansege sevaya. Which he has entrusted to us his body. Apita unwahansege sharirayata deela tibenawa. The first thing he ever did. Unwahanse karapu prathama de tamai. Was to call disciples. Unwahanse goleyan kendewwa. Follow me. Kiwa maanu enna. Follow me. Maanu enna. And on the screen you saw earlier John 12:25. Issella api dakka Yohan 12:25 api dakka screen eke. If anyone serves me, let him follow me. Deviyan wahanseeta yam kenek seva karanawada ohu maanu en aayutui. That, my dear beloved, is your calling. Eka thamai obage kandawima. He has several gifts for you. ඔබට බොහෝ දීමනාවන් දෙවියන් වහන්සේ දීලා තිබෙනවා. And he will give it to you in his time. උන්වහන්සේගේ කාලයේ උන්වහන්සේ ඒ දේවල් ඔබට දෙවි. If you learn to be faithful to follow him. උන්වහන්සේව අනුව යන්න ඔබ විශ්වාසවන්ත වුණා නම්. So who is one who responds and follows him? කවුද උන්වහන්සේට ප්‍රතිචාර දක්වලා උන්වහන්සේව අනුගමනය කරන්නේ? Not a Christian. හිතුණුවෙක් නෙවෙයි. A disciple. ගෝලෙක් පමණයි. A disciple of the Lord Jesus Christ. Jesus Christus වහන්සේගේ ගෝලෙක්. He called the disciples then. ඒ වෙලාවේ ජේසුස් වහන්සේ ගෝලයන් වහඳ ගැසුවා. And he's calling disciples now. දැනුත් ජේසුස් දෙවියන් වහන්සේ ගෝලයන් වහඳ ගැසෙනවා. Because Jesus Christ is the same yesterday, today and forever. මන්ද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඊයේත් අදත් සදාකාලෙට මේ ආකාරයෙන් ක්‍රියා කරන නිසා. His body, his church. උන්වහන්සේගේ ශරීරය උන්වහන්සේගේ සබාවයි. Comprises only disciples. ගෝලයන් පමණයි එහි අන්තර්ගත වන්නේ. If you're not a disciple. ඔබ ගෝලෙක් නෙවෙයි නම්. You're no part of him. උන්වහන්සේගේ කොටස්කාරයෙක් වෙන්නේ නැහැ ඔබ. You are not a member of the church that he is building. උන්වහන්සේ ගොඩනගන සභාවේ සමාජිකයෙක් නොවේ ඔබ. Matthew 16:18, where the gates of hell shall not prevail against it. පාතාලේ දොරටු ජයනොගන්නේ. Now, when you say yes to discipleship, ඒ ගෝලත්වයට ඔබ උ කියලා කිව්වහම, there are 3 things among many that must evolve in you. ඒ කාරණා තුනක් තිබෙනවා ඔබ සැලකිය යුතු. The first thing is your love for God. Deviyan wahanseta athi premaya. And when you have a love for God, Deviyan wahanseta oba prema karana vita, you will supernaturally yet naturally desire to be with him all the time. Subhavuttaritara lesa swabhavayenma oba aasha karavi un wahanse samaga nirantarayenma randi sitinna. And the external evidence of that is your prayer life. Eke pitastara pennum kirima tamai obage yaaknya jeevithaya. How much of time a day do you spend in prayer? Oba davase kopamana kaalayak yaaknyaven kaalaya gatha karanawada? When I asked this from a friend of mine whom I happened to meet after a long time, and he was talking about things which are of God, boho kaalayakata passe mage yaaluwek mitrek mata hambuna deviyan wahansege kaarana gana api katha karamin sitina vita, he could not give me a clear answer. Mam me prashne ahuwama pahedili piriturak ohuta denna beri una. But he said he was a Christian. Namuth ohu kiwwa mata ohu kitunuwek kiyala. I asked him, how much time do you spend in front of your television? Oba obage roopawahini yantre issaraha kochchara kaalayak gatha karanawada kiyala mama ohugen ahuwa. Many hours. Boho paya ganak kiyala mata mage mithura uttara dunna. So I asked him, mama ohugen ahuwa, who is your God? Kawuda obage deviyan wahanse? If he be God, unwahanse deviyan wahanse na, he needs to be worshipped. උන්වහන්සේව නමස්කාර කළ යුතුයි. උන්වහන්සේව ප්‍රශංසා කළ යුතුයි. උන්වහන්සේට මහිමය දිය යුතුයි. උන්වහන්සේට ආශිර්වාදය දිය යුතුයි. You need to express your gratitude to him in thanksgiving. ඔබ ස්තුතිවන්ත වෙන්න අවශ්‍යයි උන්වහන්සේට. All this happens in prayer. මේ සියල්ල සිදුවෙන්නේ යාඥාව කරන කොටගෙනයි. In your fellowship with the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ එක්ක සහභාගීත්වයේ තුල. Because of the grace of the Lord Jesus Christ and the love of God. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ අනුග්‍රහයද පියාණන් වහන්සේගේ ප්‍රේමයද. You can and must have fellowship with the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ එක්ක සහභාගීත්වයේ ඔබ දැරිය යුතුයි. So when the Lord Jesus says follow me. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වහම මා අනුව එන්න කියලා. Be like me, emulate me. මා වගේ වන්න කියලා උන්වහන්සේ කියා සිටිනවා. One of the first things that the disciples watched him and saw. ගෝලයන් දැක්ක එකම දෙයක් තමයි ප්‍රථමයෙන්ම ආරම්භයේදීම. Was his fellowship with the Father. යේසුස් වහන්සේ පියාණන් වහන්සේ එක්ක ඒ සහභාගීත්වයේ දරපු ආකාරය. If you look at Mark chapter 1 verse 35. අපි ඒ මාක් පොතේ 1:35 වෙනි පදයේ දෙස බැලුවොත්. Many hours before day. ඒ උදේ පහන් වෙන්නට බොහෝ ප්‍රථමයෙන්. He arose and went into a lonely place, a place of solitude. උන්වහන්සේ නැගිට ඒ වනාන්තර ස්ථානයකට පිටත්ව ගිහිල්ලා. What did he do? කුමක්ද ඔහු කළේ ඒ ස්ථානයේ? He prayed. උන්වහන්සේ යාඥා කරා. He prayed. උන්වහන්සේ යාඥා කළා. First thing in the morning every day. හැමදාම උදේ උන්වහන්සේ කුමක්ද කළේ? There he prayed. උන්වහන්සේ යාඥා කරා. Do you follow him? ඔබ උන්වහන්සේ අනුව යනවද? What do you do the first thing when you wake up in the morning? ඔබ උදෑසන නැගිට්ටම ප්‍රථමයෙන්ම ආරම්භයේදී ඔබ කරන්නේ කුමක්ද? I want to ask you. මම ඔබෙන් අහන්න කැමතියි. What time do you wake up in the morning? කීයටද ඔබ උදෑසන නැගිටින්නේ? 5 o'clock. උදේ 5ට. Set the alarm for 4 o'clock. හතරට ඔබ alarm එක තියන්න. If you wake at 6 o'clock. ඔබ 6ටද නැගිටින්නේ උදේ? Set your alarm for 5 o'clock. 5ට alarm එක තියන්න. Spend a minimum of 1 hour in prayer early morning as you wake up. අඩු වශයෙන් පැයක්වත් යාඥාවෙන් ඔබ ඒ අලුයම නැගිට හැටිය කාලය ගත කරන්න දෙවියන් වහන්සේ. Or else one day he will ask you. නැත්නම් එක දවසක උන්වහන්සේ ඔබගෙන් අහ සිටීවි. As he asked his disciples. ඒ ගෝලයන්ගේ නැහුවා වගේ. In Matthew 25:40. ඒ මැතිව් පොතේ 25 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදේ. He will ask you, could you not spend this 1 hour with me. me ek paya obata berida ma samaga gatha karanna. That's what he asked in Matthew chapter 26 verse 40. e Matthew 26:40 wana pade meka tamai Jesus wahanse ahala hitiye goya. So the minimum time recommended for prayer in the Bible is 1 hour. amen yaknyawata avama kalaya bible e sandahan kota atte. If you are his disciple, ඔබ උන්වහන්සේගේ ගෝලයෙක් නම්, if you belong to his church, his body, උන්වහන්සේගේ ශරීරයට උන්වහන්සේගේ සභාවට අයිති කෙනෙක් නම් ඔබ, then you must follow him. උන්වහන්සේ අනුව යා යුතුයි. You must be like him. උන්වහන්සේ වගේ විය යුතුයි. You must do as he did. උන්වහන්සේ කරපු දේ ඔබ කළ යුතුයි. Pray first thing in the morning. උදෑසන අලුයම ප්‍රථම දේ ඔබ කළ යුත්තේ යාඥාවයි. Psalm 5 verse 3. ගීතාවලියේ ඒ පස්වන පරිච්ඡේදයේ 3 වන පදයේ මෙසේ සඳහන් කරනවා. It speaks about the prayer. යාඥාව ගැන සඳහන් කරනවා. That rises like incense before God. දෙවියන් වහන්සේ ඉදිරියේ සුවඳ දුන් වගේ. What time? මොන වෙලාවටද? My voice shalt thou hear in the morning, O Lord. In the morning Hallelujah. Will I direct my prayer unto thee, and I will look up. යාඥාවයි තාමත්ම වැදගත්. It is indispensable. එය කල නොනැතිව ඉන්න බෑ. Many times in life. බොහෝ අවස්ථාවල අපගේ ජීවිතේ. You will need to make decisions. ඔබ යම් යම් තීරණ ගන්න අවශ්‍යයි. It may be a job. ඔබගේ කරන්න රැකියාවක් වෙන්න පුළුවන්. It may be migration. ඔබ පිටරට වෙනවා යනවා වෙන්න පුළුවන්. It may be marriage. ඔබගේ විවාහය වෙන්න පුළුවන්. It can be any of these important things. මේ වැදගත් ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. You cannot conclude nor decide on your own. ඔබට තනිවම තීරණ ගන්න බෑ. Because you no longer belong to yourself. මන්ද ඔබ දැන් ඔබට අයිති නැති නිසා. You were bought with a price. දහතුන්වන පදේ අපි කියවනවා He called his disciples and chose his apostles. ගෝලයන්ව අඬගසලා ඔහුගේ අපොස්තලවරුන් තෝරාගත්තා. How important it was for him to be quite sure. Yes, it is the disciple. ගෝලයා. It is the one who was forgiven his sins. පාපයට සමාව ලැබපු පුද්ගලයා. That's who can pray. ඒ පුද්ගලයාට යාඥා කරන්න පුළුවන්. And the one who was forgiven has to forgive yam kenek samava laba tibenawa nan ohu samava diyutui because if you do not forgive nam oba samava denne nattan then the word says neither will your heavenly father forgive you wachane sandahan wenawa obage swargika piya obata samava denne neha kiyala in the disciples life golege jeevithe is prayer yaknyava matthew 26:41 Matthew 26 වන පරිච්ඡේදයේ 41 වන පදේ Watch and pray lest you fall into temptation. නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාඥා කළපල්ලා. The way of escape from temptation is through prayer. පරීක්ෂාවෙන් පලා යන්න පුළුවන් එකම ආකාරය තමයි යාඥාව. 1 Corinthians chapter 10 verse 13 says. 1 කොරින්තිය 10 වන පරිච්ඡේදයේ 13 වන පදයේ මෙසේ සඳහන් වෙනවා. That with every temptation. හැම පරීක්ෂාවක් තුලම God provides a way of escape. දෙවියන් වහන්සේ අපිට මාර්ගයක් සූදානම් කරනවා එයින් පිටත් වෙන්න. And you will discover that way. ඔබ ඒ මාර්ගය ගවේෂණය කරගන්නවා. When you watch and pray. ඒ අවදිව අපි යාඥා කරන කල. So that's the first fundamental. ඒ පළවෙනි අතිවාරමයයි. The second thing in your character. ඔබගේ චරිතය තුළ දෙවැනි කාරණාව. Must be that when you are in prayer. ඔබ යාඥාව තුළ සිටින විට. During that time. ඒ කාලය තුළ. You also hear from God. ඔබ දෙවියන් වහන්සේගේ කටහඬ ඇසිය යුතුයි. Prayer is a two-way street. යාඥාව ඇවිල්ලා දෙආකාරයකින් සිදුවිය යුතුයි. It's not only you talking to God. ඔබ උන්වහන්සේට කතා කිරීම පමණක් නොවේ. But he wants to talk to you. උන්වහන්සේගේ කැමැත්ත ඔබට කතා කිරීමයි. Mostly through the logos, the general word. ඒ සාමාන්‍ය දෙවියන් වහන්සේගේ logos වචනය කරන කොටගෙනයි. But there will also be the rhema word. ඒ වගේම ඒ වචනය තුල රේමා පද අපි දකින්න යනවා. The saying word, the application for that need that you have at that time. ඒ අවස්ථාවේ ඔබට තිබෙන අවශ්‍යතාවය ක්‍රියාවට දමන පිණිස. It will come to you. ඒ ඔබට පැමිණෙනවා whether by rhema or logos rhema තුලින් නැත්නම් logos වචනය කරන කොටගෙන through the word of god දෙවියන් වහන්සේගේ වචනයෙන් therefore major in the word ඒක නිසා ඔබ ඒ වචනය තුල ගැඹුරට යන්න every day හැම දවසකදීම not every other day ඒ දවසක් අර දවසක් නොවේ every day හැම දවසකම Feed on the word. වචනයෙන් පෝෂණය ලබන්න ඔබ. Don't read the scripture. ඔබ නිකන් බයිබලය කියවන්න එපා බයිබල් පද. Feed on the word. ඔබ පෝෂණය ලබන්න දේව වචනයෙන්. And grow in him according to his will. උන්වහන්සේගේ කැමැත්ත අනුව වර්ධනය වන්න. He has a purpose. උන්වහන්සේ තුල සැලැස්මක් තිබෙනවා. In himself. උන්වහන්සේ තුල. In the word. දේව වචනය තුල. For your life. ඔබගේ ජීවිතයට. It is up to you to let it be accomplished. ඔබට ඔබගේ අතේ තිබෙන්නේ ඒ උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වීම. Isaiah 55:11 says. යෙසායා පොතේ 55 11 වෙනි පදයේ කියනවා. My word shall not return to me empty. මාගේ මුකෙන් නික්මෙන මාගේ වචනය මා වෙතට හිස්ව හැරී එන්නේ නැහැ කියලා. It will accomplish the purpose for which I sent it. මා කැමති දේ සිදු කොට මා නියම කළ කාරණය. And in the thing or in the person where do I sent it? ඒ මම ඒ වචනය අරින ස්ථානයට. This is the word. මේක තමයි දේව වචනය. Because the word is God. මන්ද වචනය දෙවියන් වහන්සේයි. The word and God are not two things. ඒ වචනයත් දෙවියන් වහන්සේ දෙකාරණා දෙකක් නෙවෙයි. They are one. අපි එක්කෙනෙක්. John 6:63 the Lord Jesus says. යොහන් 6:63 යේසුස් වහන්සේ මෙසේ කියා සිටියා. My words are spirit and life. මගේ වචන ආත්මයක් ජීවනයක් කියලා. In Matthew 24:35 he says heaven and earth will pass away but my words will by no means pass away. පහවෙන්න පුළුවන් දෙවියන් වහන්සේගේ වචනය කවදාක්වත් පහවෙන්නේ නැහැ කියලා කිව්වා. It is the eternal word. ඒ සදාකාලික වචනයයි. And the proof of our discipleship. අපගේ ගෝලත්වයේ තුල තිබෙන ඔප්පුව තමයි. John 8:31. යොහන් 8:31 වන පදේ. Is that the word abides in us. වචනය අපි තුල රඳා පවතින බව. Because the word, the proof of our discipleship is abide in his word and then you declare it. ගෝලත්වයේ තිබෙන තුල තිබෙන ඔප්පුව තමයි උන්වහන්සේගේ වචනය උන්වහන්සේ අපි තුල රඳා තිබෙන බව. That is what the Lord Jesus says. ඒක තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ. Abide in me. මා තුල ඔබ රැඳී සිටින්න. As my disciple. මාගේ ගෝලයන් ලෙස. So my beloved. මාගේ ආදරවන්තයනි. Prayer. යාඥාව. Talking to God. දෙවියන් වහන්සේට කතා කිරීම. And God talking to you. දෙවියන් වහන්සේ ඔබට කතා කිරීම. And when you have revelation knowledge. දෙවියන් වහන්සේගේ ඒ එළිදරව් දැන ගැනීම ඔබට තිබෙන විට. You need to live in it. ඔබ ඒ දේ තුල ජීවත් විය යුතුයි. And move in it. ඔබ ඒ තුල ගමන් කළ යුතුයි. Thus you will discover the blessings of God. එවිට ඔබ දෙවියන් වහන්සේගේ සියලු ආශිර්වාද ගවේෂණය කරනවා ඇත. So prayer and the word and the last thing I want to leave with you. යාඥාව සහ වචනය අවසාන වශයෙන් මම ඔබට කියන්න කැමති. Is your identity. ඔබගේ ඒ හඳුනා ගැන අනන්‍යතාවය. Who are you? ඔබ කවුද? You belong to the Holy One of Israel. ඒ ඊශ්‍රායෙලේ ඉන්න ශුද්ධ දෙවියන් වහන්සේටයි ඔබ අයිති. You belong to a holy God. ශුද්ධ දෙවි කෙනෙකුට තමයි ඔබ අයිති වන්නේ. Adam was holy in the beginning. ආදම් ඒ ආරම්භයේදී ශුද්ධව සිටියා. He sinned. නමුත් ඔහු පාපයට ලක් වුණා. Jesus came to save us from our sin. යේසුස් වහන්සේ පැමිණියේ ඒ පාපයෙන් අපිව ගලවා ගන්නටයි. That is his desire. උන්වහන්සේගේ ආශාව මෙයයි. When he washed you in his blood. උන්වහන්සේගේ රුධිරයෙන් අපිව සේදුවා. He set you apart from sin. ඔබගේ පාපයෙන් ඔබව වෙන් කරා. He made you holy. ඔබව ශුද්ධ කරා. Now he wants you to continue in holiness. උන්වහන්සේගේ කැමැත්ත ඔබ දිගින් දිගටම ඒ ශුද්ධකම තුල ගමන් කිරීමයි. That's why he gave you the gift and power of the Holy Spirit. ඒකයි ඔබ උන්වහන්සේට ඒ දීමනාව බලය දුන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ. That's why the baptism in the Holy Spirit. ශුද්ධාත්මයන්න් වහන්සේ තුල බෞතිස්ම වීමට දුන්නේ ඒ නිසයි. That's why you receive power when the Holy Ghost is come upon you. ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ මත පැමිණි කල ඔබ බලය ලබන්නේ ඒ නිසයි. What does power mean? බලය කියන්නේ කුමක්ද? Very simply this. ඉතා සරලව මෙයයි. Enabling. හැකියාව ලබනවා. That's the word hekiyawa enabling hekiyawa labanawa you are enabled to please the father like Jesus and do his will యేసుస్ వహన్సే కలుపు ఆకారయట దేవియన్ వహన్సేట ప్రసన్న వూ జీవితయక్ గత కల్లా ఉన్ వహన్సేగే కెమెత్త కరన్న ఒబట హకియావ తిబెనవా. బికాజ్ మత్తయి 7:21 సేస్ మంద మత్తయి పోతే 7 వని పరిచ్ఛేదే 21 వన పదే మెసే సంధాన్ వెనవ. ద లార్డ్ జీసస్ సేస్ యేసుస్ వహన్సే మే ఆకారేన్ కియా సిటినవ. నాట్ ఎవరీవన్ హూ సేస్ లార్డ్ లార్డ్ విల్ ఎంటర్ ద కింగ్డమ్ ఆఫ్ హెవెన్. స్వామిని స్వామిని కియన హమోమ ఏ స్వర్గక రాజ్యట అతుల్ వాన్నే నహ. దెన్ హూ కౌద ఎహనం అతుల్ వెన్నీ. హి హు డస్ ద విల్ ఆఫ్ మై ఫాదర్ దేవియన్ వహన్సేగే పియానన్ వహన్సేగే కెమెత్త కరన మనుష్యాయి. John 15:5 the Lord Jesus says apart from me you can do nothing. మాగెన్ తొరవ ඔබට කිසි දෙයක් කරන්න බෑ කියලා යොහාන් 15:5 කියා සිටිනවා. He said I will not leave you orphan I will come to you. මම ඔබව තනිවම තබන්නේ නැහැ මම ඔබට ඔබ වෙතට එනවා කියලා ඔබ අනාථයෙක්ව තබන්නේ නැහැ කියලා යේසුස් වහන්සේ කිව්වා. In the spirit of truth the helper the counselor the paraclete. උන්වහන්සේ තමයි ඒ ආත්මයන්න් වහන්සේගේ සත්‍යතාවය. To enable us to continue in holiness. ඒ ශුද්ධත්වයේ තුල අපට දිගින් දිගටම යන්න හැකියාව දෙන්නේ. This is not a joke. මේක විහිළුවක් නෙවෙයි. Because my dear beloved. මගේ ආදරවන්තේනි. Ultimately. අවසානයේදී. We must go to be with him. අපි උන්වහන්සේ සමග සිටින ස්වර්ගයට යන්න අවශ්‍යයි. We must be resurrected. අපි ඒ නැවත උත්ථානය වෙන්න අවශ්‍යයි. We must spend eternal life on that new earth. ඒ සදාකාල ජීවනය ඒ අලුත් පොළොව මත අපි ජීවත් විය යුතුයි. We must see God. අපි දෙවියන් වහන්සේව දැකිය යුතුයි. Revelation 21:5 says the tabernacle of God is with man. ඒ දෙවියන් වහන්සේගේ පූජා ස්ථානය මනුෂ්‍ය සමගයි. He will dwell with them. උන්වහන්සේ ඒ මනුෂ්‍ය සමග ජීවත් වෙනවා. They will be his people. උන්වහන්සේගේ සෙනඟ බවට පත් වෙනවා. No more death, no more pain, no more sorrow, no more crying. තවදුරටත් ඇඬීම, වේදනාව, වැළපීම නැහැ ඒ ස්වර්ගික ස්ථානයේ. We will see him face to face. මන්ද මුහුණට මුහුණ අපි ස්වාමින් වහන්සේ දකින්න නිසා. That is the promise of the gospel of the kingdom. ඒ සුභ රාන්චියේ පොරොන්දුව ඒකයි. We will see him face to face. ස්වාමින් වහන්සේව අපි මුහුණට මුහුණ දකින්න යනවා. Just like Adam saw God. ආදම් දෙවියන් වහන්සේව දැක්ක ආකාරයට. We will see him. අපි උන් වහන්සේව දකින්න යනවා. In holiness. ශුද්ධත්වයේ තුල. Without holiness. ශුද්ධත්වයේ නැතිව. Hebrews chapter 12 verse 14. Hebrew 12:14 වන පදේ clearly says. පැහැදිලිව කියා දෙනවා. Without holiness. ඒ ශුද්ධකම නැතිව. No man will see God. ස්වාමීන් වහන්සේව කවුරුවත් දකින්න යන්නේ නැහැ. That is why my beloved. ඒක තමයි මගේ ආදරවන්තේනි. This morning. මේ උදැසන. The spirit of the Lord is reminding us. ශුද්ධාත්මයන් වහන්සේ අපට මතක් කළ දෙනවා. Of our identity. අපගේ අනන්‍යතාවය that we should present ourselves holy unto God as Romans chapter 12 verse 1 says ඒ රෝම 12:1 කියන වගේ අපි දෙවියන් වහන්සේට අපගේ ශරීරය ජීවමාන යාගයක් ලෙස ඔප්පු කළ යුතුයි. Ephesians chapter 5 මන්ද එපිස පොතේ 5 වන පරිච්ඡේදයට අනුව verses 26 and 27 26 සහ 27 වන පදයේ මෙසේ කියනවා. The Lord Jesus desires to present you holy. යේසුස් වහන්සේ ආශා කරනවා ඔබව ශුද්ධව ඔබව පෙන්눔 කරන්න. As a holy church. ශුද්ධ සභාවක් ලෙස. Without blemish. ඒ කිසිම කැලලක් නැතිව. Let his desire for you be fulfilled. උන්වහන්සේගේ ආශාව ඒ ආකාරයෙන්ම ඔප්පු වේවා ඔබ වෙනුවෙන්. Even as often we place our desires before him. නිරන්තරයෙන්ම අපගේ ආශාවන් අපි අප ඉදිරියේ තැබුවත් 90% of the time 90% වගේ අපගේ කාලය it is our expectations of him. අපි බලාපොරොත්තු වෙනවා උන්වහන්සේගෙන්. When we pray අපි ආඥා කරන විට But what are his expectations of Namuth, us? Namuth unwahansege balaporottwa kumakda oba gana. Let us fulfill that. Api e de api ishta karamu. Thus far the Lord has brought you as a fellowship and as a church under your shepherd to this place. Obage endera yatate sabawak hatiyata mechchara kalayak pura obawa me sthanayata deviyan wahanse genavi tibenawa. now that his purpose may be fulfilled unwahansege aramuna ishta wana pinisa from now on dang sitama let every single one who names the name of jesus jesus wahansege namaya prakasha karana hama kenama who wants to say I belong to the new covenant life center yam kene kiya sitinawa nam mama navagivisum jeevana madhya sthanayata aithi kiyala let that person be a man or a woman of prayer ema pudgalaya kaanthawak weva purushayek weva oba yaagnyave pudgalayek viya yutuyi who has the word abiding in him or her deviyan wahansege wachanaya ohu thula naththan aya thula randena vita who lives a holy life shuddha jeevithayak oba gatha karana vita set apart from sin e papayen venvecha jeevithayak in order that the holy spirit shudhaatmayanan wahanse may sanctify you obava pavithra karana pinisa that is set you apart for god in devian, his purpose deviyan wahanse udessa obava ven karana pinisa un wahansege aramuna udessa that's the only way you can discover මේ ආකාරයෙන් පමණයි ඔබට ගවේෂණය කරන්න පුළුවන් that no matter what කුමක් වත් your pastor said ඔබගේ සභාපාලකවරයා කිව්වා there's joy there's fulfillment but there are also challenges තෘප්තියට පැමිණෙනවා ප්‍රීතියක් තිබෙනවා නමුත් අභියෝගත් තිබෙනවා කියලා ඔහු කිව්වා the only way to be that overcomer ඒ ජය ගන්න පුද්ගලයා වෙන්න පුළුවන් එකම මාර්ගය තමයි to be a part of the militant church ඒ දෙවියන් වහන්සේ දීලා තිබෙන ඒ සටන්කාමී හමුදාවේ the overcoming church ඒ හැම දෙයක්ම ජය ගන්න සභාවේ කොටස් කරවක වෙන්න නම් is to be filled and anointed with the holy spirit ඔබ පූර්ණ වෙන්න සුදාත්මයන්න් වහන්සේගෙන් and to live in his word උන්වහන්සේගේ වචනය තුල ඔබ ජීවත් වන්න then no matter what the challenges අභියෝගය කුමක් වත් එවිට according to romans 8:28 ඒ රෝම පොතේ 8:28 කියන ආකාරයට you will discover ඔබ ගවේෂණය කරගන්නවා all things work together for good සියලු දේ ඔබගේ යහපත කරා සිදුවන බව not to everyone හමොන්තම නෙවෙයි but to them that love the lord දෙවියන් වහන්සේට ප්‍රේම කරන සෙනගට and who are called according to his purpose උන්වහන්සේගේ අරමුණ සැලැස්ම අනුව කැඳවා ඇති සෙනග live in his purpose උන්වහන්සේගේ අරමුණ තුල ඔබ ජීවත් වන්න god bless you දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බ්‍රේම් හුක් අනිවාර්යයෙන්